මානේ මේ විතරේ සෝතාපන්න කෙනෙක් ඉන්නවා. කොහොමද කිව්වේ? ඒ ඒක ලල් ලස්සනයි කන්නේ වනේ මල් පිපිලා. ඒකට මෙච්චර වනේ මල් නැ මේ සීම එන මේ සීමාව ඉන්නවා කියන්නේ. මේ පැති ළඟ නනේ මේ බලන මේ ගස් කිසිම පාරක් නැ නෙමේ නිකන් මේ ගලුත් පෙරලලා ටිකක් අපෑදෙලි. අන්නක මේවත් ටික සුද්ධ කළත් නෑ සරුපුන්වත් දන්නේ චකිතේ බය පීඩනේ වේදනාව කම්පාව මේ ඔක්කොම තියෙනවා. අර පැත්තම අනේ වලන ලස්සන පරිසරේනේ හොඳට ඉඳලා. ඒ පැත්තට යන් ඒ පැත්ත හොඳයි. ඇයි වේදනාව දැනෙන්නේ නැත්තේ? ඇයි දුක දැනෙන්නේ නැත්තේ? ඇයි ස්පර්ශයකට ගන්න නැත්තේ? ඒ ස්පර්ශ නිසා දුකක් පීඩනයක් ඇති අට ගන්න නැත්තේ ඇයි? සකු르දාගාමි කෙනෙක් ඉන්නවා. ඒ නිසා ඒ පරිසරයේ වේවුසල එක නැහැ. කොච්චර ගස් යටේ හිටියත් කොච්චර ගස් කොළන් එක්ක හිටියත් පරිසරයක වනයේ හිටියත් අර ප්‍රදේශයේ දකින්නකොට අනිත්‍ය ධර්මයක් මේ ඔක්කොම ලස්සනට තිබුණා වැඩක් නැහැ මේ ඔක්කොම වේලිනවා. වතුර නැත්තම් මේක කාන්තාරය වෙනවා. මේ පරිසරය දකින්නකොට මේ තුන් නැහැ නේ. ඇයි ඒක දකින්නකොට ධර්ම කාරණා? ඒ කියන්නේ මේ පැත්තේ අනාගාමි කෙනෙක් ඉන්නවා. වනයක් දකින්නකොට සිත කැළඹෙනවා. ඕ මේ ගස් නම් කවදාද දවසක අතු වැටුණ කුඩුපත්තන් වුණා මේ කුටිය. මේ ගල වැටුණොත් නම් ආ ඉවරට මෙවර මේක හවදානම් ගලක්. බය. අනේ පර්වත ගල හරි ලස්සනයි. මේක උඩ සැතපීලා භාවනාවට හොඳයි. මේ ගල උඩ තමයි මම වැඩ වාසය කරන්නේ. එහෙම හිතෙනවායි බය නැහැ. චකිතේ නැහැ. පුදුමාකාර නිවීම, නිරෝධය. හැලීමක් ගැටීමක් නැති ස්වභාවය. ඒ කියන්නේ ඒ ප්‍රදේශේ රාතෙක් ඉන්නවා. ඒ සීමාවින් ඒ නිසා තමයි එම දැනෙන්නේ සිතට. අපි වාසය කරන පරිසරය දිහා බලනකොට පරිසරය කියනවා. තම සෝතාපන්නද සකු르දාගාමිද අනාගාමිද හරියක්ද කියලා. ඒ පරිසරය දිහා දකිනකොට තවත් ආර්ය කෙනෙක්ගේ සිතට දැනෙනවා. ඒ ඉන්නේ සෝතාපන්නද සකු르දාගාමිද අනාගාමිද රාත්ද කියලා. ආර්ය කෙනා පරිසරය දකිනකොට එයා දන්නවා ඇතුළේ ඉන්නේ කවුද කියලා. ඒ ඉන්න කෙනා පරිසරය දකිනකොට එයාට දැනෙනවා එයා කවුද කියන එක. සාක්ෂියක් ඕනේද? සාතිකයක් ඕනේද? නේ? ඒ සාක්ෂිය මේ විශ්වය තමයි. විශ්වයේ සාක්ෂි දරනවා ඒකට. ඒක අවබෝධ වෙච්ච කට්ටිය ඒකනේ කියන්නේ නැත්තේ. අවබෝධ වෙච්ච කට්ටියට තව කට්ටිය කවුරුත් කියන්නේ නැත්තේ. ඒගොල්ලෝ කියන්නේ නැහැ. ඒගොල්ලන්ට කවුරුත් කියන්නේ නැහැ. ඒ දෙකම විශ්වෙන්න කරනවා. මේ කට්ටිය දැනගන්නවා ඒ කට්ටිය කවුද කියලා. ඒ කට්ටිය පරිසරය දැකලා ඒ කට්ටිය තේරුම් ගන්නවා ඒ කට්ටිය කවුද කියන්නේ. කාන්තාව දකින්නකොට යාගේ තරුණකමයි කයයි එයාගේ හඳුන් වල පොඩි පොඩි තැන් වල අඩුපාඩුත් එක යාගේ කය පේනවා ඒ ඇඟ පේනවා ඒවා දකින්නකොට රාගයේ තෘෂ්ණාව එනවනම් එයා කවුද පුතුජනයි ඒවා දකින්නකොට රාගය ඇති වෙනවා තෘෂ්ණාව ඇති වෙනේ තෘෂ්ණාව රාගය ඇති වෙනකොට ඒක ඇති වෙන බව එයා දැනගන්නවා දැනගත්ත නිසා ඒක 100න් පවතින එයා කවුද සෝතාපන්න කෙනා එහෙම දැක්කම ස්පර්ශය කටගන්න රාගය කියන වේදනාව වටගන්න ඒ තෘෂ්ණාව කියන වේදනාව වටගන්න ඒ ගැටීම පටිගිය කියන වේදනාව වට ගන්න. එයා කවුද? සකු르දාගාමි. දැක්කා මෙතන මේ කය නේද? කිරියම්ම බවට පත් වෙන්නේ. මේ කය නේද වැරැලි වෙන්නේ. මේ කයම නේද කුඳු වෙලා ඇරමිටෙන් යන්නේ. දාඩිය ගඳ දාලා මල මූත්‍රා සෙම සොටු පිරිච්ච පිළිකුල් කයක් නේ මේක. පිළිකුල් භාවනාව වෙනවා. සතරමා නිමිති දකින්නවා. පොඩි දරුවා, කිරි දරුවා වාගේ හිටපු කෙනා නේද මේ තරුණ කෙනා? මෙයාම නේද වයසට යන්නේ මෙයාම නේද ලෙඩ වෙන්නේ කවදාද දවසක පෙට්ටියේ ඉන්නවා මේ තරුණ කාන්තාව කැමැතිද ගන්න කිව්වම උඩ පෙන්ලා ගන්න සිවුරු හැරලා අරන් යන්නේ සමහර බිත්තුන්න්තර සිවුරු හැරලා අරන් යන කාන්තාවරු හැබැයි මෙයා මරුණට පස්සේ මලමිනිය දෙනවා දැන් සිවුරු හැරලා මලමිනිය කරේ තියන් යන්න කියනක හතර මායිමකට නෑ පාංශකුල දුන්නත් තය භාගයක් ඉන්න මලමිනිය ගඳයි විස බීජ ජර්ම්ස් කියලා එකක් කියනවා විස බීජ ඒ පළාත ඉන්න එතකොට තරුණ කාලේ අපිට පණ දින කාලේ සිවුරු හැරලා ගෙනියන්න ලෑස්ති වුණා. මරණයට පස්සේ මලමිනිය ළඟ පය භාගයක් ඉන්නකම මෙන්න මේක දකිනවා යා. පිළිකුල් භාවනාව අනිත්‍ය ධර්මතාවය සතර මා නිමිති ධම්මානුපස්සනාව යා අනාගාමි කෙනෙක්. කාන්තාව දැක්කම ඇටසකිල්ලක් වගේ මොකවත් නෑ ගහක් ගලක් වගේ මොකවත් දැනෙන්නේ නෑ. ඒ මැංගීමක් නෑ. ගස දකින්න එකත් කාන්තාව දකින්න එකත් වෙනසක් නෑ. යා නිරෝධ සමාපත්තියට පත් වෙච්ච රහතේ එනම් කාන්තාව දකින්නකොට ඒ ඇතිවන සිතුවිලි වලින් එයාට තේරෙන්න ඕනේ එයා කවුද කියන එක. එයා බලන බැලුමෙන් අනිත් මිනිසුන්ට තේරෙන්න ඕනේ මෙයා කවුද කියන එක. අනේ මේ මිනිස්සු ඇස්තලින් මාව කණ්ඩ බලනවානේ. ගිලින්ද මේ මිනිස්සු පුතුජන කෙනෙක්. මේ මිනිස්සු මේ ඇස්තලින් බලන්නේ නම් රාගින්. හැබැයි මේ මිනිස්සු යම්කිසි සියෙන් ඉන්නවා. කල්පනා මේ බැල්ම තුළ වෙනසක් තිනා. එනම් මෙයාට යම්කිසි අවබෝධයක් තිනා සෝතාපන්නයි. කිසිම ස්පර්ශයක් නැහැ. වේදනාවක් ඇති කරන සාමාන්‍ය දිර කතාව වචනවල වෙනසක් නැහැ. ඒ රාගෙ මිශ්‍ර වෙලා නැහැ. තෘෂ්ණා මිශ්‍ර නැහැ. එනම් මේ මනස අනිවාර්යයෙන්ම අනාගාමි. සතපාක වටිනාකමක් නැහැ. ගණන් ගන්න. අර මැටිබඳුන් වලට ගස්ගල් වාගේ අපිට කිසිම වටිනාකමක් දෙන්නේ නැහැ. ඥානකිරීමේ ભેදයක් නැහැ. මෙයා අපිව නොසලකාරිනවා. හරියක් කෙනෙක්. ඒගොල්ලොත් දන්නවා මෙයා කවුද කියන එක. ඒගොල්ලෝ දිහා දකිනකොට එයාත් දන්නවා මම කවුද කියන එක. මේකට වෙනම සාතිකයක් දෙන්න ඕනද? කවුරුත් එකට සාතික දෙන්න ඕනේ නැහැ. එයා දන්නවා බලනකොට එයා කවුද කියන එක. ඒ බලන බැල්මෙන් ඒකත්ියක් දන්නා මේ බලන කෙනා කවුද කියන එක. විවෘත දෙයක් මේක. කිසිම කෙනෙකුට සංගවන්න බෑ. සංගවිලා නැහැ මේ ධර්මතාවයේ ලෝකේ. තම තමන් දන්නවා තම තමන්ගේ ඵල. කවදාරි මේක ప్రత్యක්ෂ කරපු දවසක විශ්වේ දියා බලන්න. මගේ ළඟ අහන්න එපා. ස්වාමිනී මං දියා බලලා කියන්න මං කවුද කියලා. මගෙන් අහන්න එපා. විශ්වෙන් අහන්න. පරිසරයෙන් අහන්න මං කවුද කියලා. ඒගොල්ලෝ සාක්ෂි කියයි. ඒ දකින ධම්මෙන් තමන්ගේ මානසිකත්වය තමන්ට සාක්ෂි දරයි. තමන් කවුද කියන එක. ඒ සාක්ෂිය තමයි සැබෑ මාර්ගඵලය. ඒක තමයි සැබෑ අවබෝධය. ඒ සාක්ෂිය නැතුව දනුමේ මොන සාතිකේ ගත්තත් ඇසීම මොන සාතිකේ ගත්තත් ඒකතාවකාලිකයි. ඒක වෙනස් වෙනවා. ඒක ස්ථිර එකක් නෙමෙයි. ඒක තමන් විසින් තමන් අදාගත් එකක්. තමන්ට තමන්ව වටිනාකම දීපු එකක්. එහෙම දැනුමට සාතිකයක් ගන්නවා. මට මේම දැනෙනවා මට මේම පේනවා කියලා තමන් විසින් ඒක අනුමත කරගන්නවා. ඒක ඵලයක් බවට තම විශ්වාස කරගන්නවා. හැබැයි ඒක නැහැ කියලා කියනකොට දරාගන්න බෑ වෙවුලනවා. ඇයි? ඒක තමන් විසින් ගත් එකක්. හැබැයි ඒක තමන්ගේ අවබෝධයෙන් ආපු එකක් නම් විශ්වය දැකලා තේරුම් ගත් එකක් නම් ඒක නැහැ කියලා කියනකොට තේරෙන ඕ ඒක නැහැ තමයි. ඇයි අවබෝධේ පරිපූර්ණ වෙලා නැහනේ? පරිපූර්ණත්වේ නැහැ. ඒක ඇත්ත. එහෙම සම්මාදිට්ඨියක් වතුල නැහැ. හරි ඉතින් අනාගාමි සම්මාදිට්ඨියක් නැහනේ. සකෘදාගාමි සම්මාදිට්ඨිය නැහනේ. නිරෝධ සමාපත්තිය කියන සම්මාදිට්ඨිය නැහනේ. සෝතාපන්න සම්මාදිට්ඨිය නැති නේනම් පොඩිනේ. හරි එහෙනම් අරව නැහැ මගේ ළඟ. එහෙනම් සම්මාදිට්ඨිය නැහැ කියන එක ඇත්ත. ඇයි? මගේ ළඟ තියෙන මෙන්න මේ පොඩි අවබෝධය. අර අවබෝධ එකක්වත් නැහැ. එහෙනම් නැහැ. පිළිගන්න ඔයා. සම්මාදිට්ඨියක් නැහැ අවබෝධයක් නැහැ කියනකොට තරහා යන්නේ ඇයි? ඒක ඇත්තටම යතුල තියෙන එකක් නෙමෙයි. ඒ නිසා ඒ අවබෝධය එයාව සනසන්නේ නැහැ. කම්පාව එදාරට නිින්ද යන්නේ නැහැ. කැළඹෙනවා. අවබෝධයක් නැහැ කිවනේ මම මාර අවබෝධයක ඉන්නේ. බලන්නකෝ ඒක ප්‍රතික්ෂේප කරන්නේ. ඇයි එච්චර තරහා යන්නේ? ඒ සම්මාදිට්ඨිය නිවැරදි නැති නිසා. ඒක අවබෝධයේ විශ්වෙන් දීපු නැති නිසා. ආගත්ත දෙයින් තමන් තුලින් තමන් අවබෝධයටපත් උනා කියලා ඒක දීපු නිසා. දැනුමෙන් මාර්ගඵලය ලබා ගත්ත නිසා. ප්‍රත්‍යක්ෂයෙන් ලබා ගත්තේ නැති නිසා. ඒක දුස්තියක් තමයි. ගොඩාක් තපස්වරන්ට වැරදිච්ච තැන් මේවා. මේවා නිවැරදි කරන්න ඕනේ. මම මිනිසත් භවයට ආවේ සෝතාපන්න වෙන්න. වැරදුනා. කොයි පොතේද තියෙන්නේ මිනිසත් භවය ලැබුණේ සෝතාපන්නට කියලා? මිනිසත් භවය ලැබුණේ පිරිනිවන් පාන්න, රහත් වෙන්න, සසර දුක නිවා ගන්න. රිලවුන්ට රහත් වෙන්න බෑ. බල්ලන්ට පූසන්ට අනාගාමි වෙන්න බෑ. අනාගාමි වෙච්ච හලියකතෙක් අපි දැකලා නැහැ වනාන්තරේ. එහෙනම් මිනිසෙකුට ඊතරළු පුළුවන් සෝතාපන්න සකෘදාගාමි අනාගාමි අරියත් වෙන්න. එයාට විතරළු මේ තුන්තරා බෝධිය අයිති. රහත් වෙන්න පුළුවන්, පසේබුදු වෙන්න පුළුවන්, මේ සම්මා සම්බුද්ධ වෙන්න පුළුවන් මිනිසෙකුට විතරයි. සත්තුන්ට වෙන්න බෑ ඒ තුනටම. එහෙනම් මං ආවේ පිරිනිවන් පාන්න. මම හිතනවා මං ආවේ සෝතාපන්න වෙන්න. සෝතාපන්න වුණත් ඇති මේ මොකද වැඩි දෙයක් ඕනේ සතර පායෙන් මිදුණ. එතකොට ඇවිල්ලා තින සෝතාපන්න වෙන්න මිනිසත් භවයට. ඒ දෘෂ්ටියම ඇති. යාට සෝතාපන්න දෘෂ්ටියක් ඇදෙන්න. සෝතාපන්න දෘෂ්ටියක් ඇදෙන යාට. ඇයි ඒ ඉතින් පස්සේ මොකවත් එපා කියනවනේ? ලෝකේ මාර්ගයේ වඩන ආර්යවරු දන්නේ මේ සකෘදාගාමි කියන්නේ සෝතාපන්න එකක්මයි. දැන් ඔබ වහන්සේට අදනව ආනමාලු සලාඩ් එකක්. ආනමාලු පුඩින් එකක්. ආනමාලු ජූස් එකක්. ආනමාලු ජෙලියක්. දැන් මේ හතරෙම තියෙන්නේ මොනවද? ඔච්චරනේ. එකම සම්මාදිට්ඨිය. පටවියෙන් අවබෝධ වුණාම පටවි මට්ටමේ තේනම ඒ සම්මාදිට්ඨිය සෝතාපන්න සම්මාදිට්ඨියක්. ස්පර්ශ නිසා වේදනාව නිසා හටගන්න සම්මාදිට්ඨිය දැනගත්තාම අර සම්මාදිට්ඨියමයි තවත් පියවරකින් වැඩිපුර දැනන සකු르දාගාමි සම්මාදිට්ඨිය. ඒ සම්මාදිට්ඨියම ධර්මානුකූල හැමදේම දකිනවා. පටවියෙන් දකින්නේ නැහැ, වේදනාවෙන් දකින්නේ නැහැ, ධර්මයෙන් විතරමයි දකින්නේ අනාගාමි සම්මාදිට්ඨිය. ඇලීම ගැටීම පැවත්ම මොකවත් නැ නිරෝධයෙන් සම්මාවෙන් ජීවත් වෙනවා. මොකද ඒ සම්මාදිට්ඨිය නිරෝධ සමාපatti සම්මාදිට්ඨිය. එකම සම්මාදිට්ඨියේ වෙනස් වීම හතරක්. එකම පුද්ගලයා තුල සෝතාපන්න කෙනා තියන්නේ චක්කුර්දාගාමි වුණා කියලා අටකටු ටික වෙනම බද්ධ කරනවද? වකුගඩු හදවත් කියලා සම්මාදිට්ඨිය කියලා සෝතාපන්න වකුගඩු වෙනම කියනවද? සෝතාපන්න හදවත් වෙනම බද්ධ කරනවද? සෝතාපන්න ලේ කියලා වෙනම දෙනවද? සෝතාපන්න හැම කියලා කපල වෙනම අමක් පොරෝ නැහැ. ඒ අඟුලිමාලමයි සෝතාපන්න අඟුලිමාල. ඒ අඟුලිමාලමයි සකු르දාගාමි අඟුලිමාල. ඒ අඟුලිමාලමයි අනාගාමි අඟුලිමාල. ඒ අඟුලිමාලමයි හරියත් අඟුලිමාල. හතර දිනෙක් නෙමෙයි එක්කෙනයි අවබෝධ හතරයි. එකමානුමාල ගෙඩිය ව්‍යංජන හතරයි. ආහාර හතරයි. පල හතරයි. එනම් තමන්මයි තමන්ගේ සම්මා දිට්ඨියමයි සෝතාපන්න වෙන්නේ සකු르දාගාමි වෙන්නේ අනාගාමි වෙන්නේ තරි ඇතන එකම සම්මා දිට්ඨිය තුල අවබෝධ මට්ටම් අතරක්. හැබැයි මේක වරදවා හිතනවා, වරදවා තේරුම් ගන්නවා. සම්මා දිට්ඨියට පත් වුණත් ඇති සෝතාපන්න වුණත් ඇති අනිත්‍ය මොකවත් රාත් වෙන්න මං ඉමින්සර යනවා. ඒක හදිසි නෑ, ඒක ඉමින් යනවා මම. ඊළඟ බුදුහාඳුර හම්බෙලා එතන බණහල ඉමින් යනවා. එතකොට දැන් එයා සෝතාපන්න සම්මාදිට්ඨිය අනුමත කරනවා, සකු르දාගාමි හනාගාමි හරියත් එක ප්‍රතික්ෂේප කරනවා. ඒක කොහොමද කියලා කිව්වොත් ආනමාලු සැලඩ් එක අනුමතයි, ආනමාලු ජූස් එක ප්‍රතික්ෂේපයි, ආනමාලු පුඩින් එක ප්‍රතික්ෂේපයි, ආනමාලු ජෙලියක් ප්‍රතික්ෂේපයි. දැන් එතකොට එයා ඇයි මේක විතරක් අනුමත කළේ? ආනමාලු සැලඩ් එක අනුමත කළේ ඒ ආනමාලු ප්‍රශ්නයක් නැහනේ. එතන මේ ආනමාලු තුන ප්‍රශ්නයක් උනේ ඇයි? ඒ කියන්නේ ආනමාලු අඳුරන්නේ නැහැ. ආනමාලු සීතලයිලු මේව උෂ්ණයිලු. එයා ආනමාලු වල ಗುಣ අඳුරන්නේ නැහැ. ආනමාලු වල තියෙන්නේ දිය කෙරුවත් කැටි කෙරුවත් ඒක වෙනම ව්‍යංජනයක් වශයෙන් ඇදුවා. මොනවා කෙරුවත් ආනමාලු ආනමාලුමයි. ඒකේ ಗುಣ ಗುಣමයි. එකම ක්‍රියාවලියක් එකම ක්‍රමවේදයක් ඒක තුළ තියෙන. යා ඒක අඳුරන්නේ. එතකොට කොහමද පුඩින් එක අඳුරගත්තේ? සැලඩ් එක අඳුරගත්තේ, ජූස් එක අඳුරගත්තේ, ජෙලි අඳුරගත්තේ? එකක්වත් අඳුරන්නේ නැහැ. අනිත් සම්මා අතුණම ප්‍රතික්ෂේප කරනවා කියලා කියන්නේ මේක ප්‍රතික්ෂේප වෙලා. එහෙනම් මොකද එයා තුළ තියෙන සම්මාව? මිත්‍යාව තුළින් එයා හදාගත්ත සම්මාවන්. දැනුමට එයා දීපු සාතිකයන්. ආගත මතකයට යදීප සාතිකයක්. ඒක නිවැරදි එකක් නෙමෙයි. එහෙම එකක් ලෝකේ නැහැ. සෝතාපන්න ඵලය අනුමත කරන ආර්ය උත්තමයා ඒකාන්තයෙන් නිරෝධ සමාපත්තියත් අනුමත කරනවා. මේකේ අවසාන ප්‍රතිඵල ඒක. බේත් බොන කෙනා පළවෙනි වතාවේ උදේට බේත් බොනවා. සෑයීමටපත් වෙනවද? නැහැ. පැයට නැවත බොනවා. සෑයීමටපත් වෙන්නේ නැහැ. අවසත් බොනවා සෑයීමටපත් වෙන්නේ නැහැ. දෙවනි දවසෙත් බොනවා සෑයීමටපත් වෙන්නේ නැහැ. නිරෝගී වෙනකන් ගියා සෑයීමටපත් වෙන්නේ නැහැ. දැන් නිරෝගිමත් වුණා. දැන් බේත් බොනවද? නැහැ. සෑයීමටපත් වෙන්නේ නම් බේතෙන් සෑයීමටපත් වෙන්නේ නැහැ. එයා බලාපොරොත්තු වෙන්නේ බේතේ තියෙන නිරෝධය. එහෙම නැත්නම් නිරෝගිමත් භාවය. සනීපය බලාපොරොත්තු වෙන්නේ බේත් බොන එකේ සෑයීමටපත් වීම නෙමෙයි. එන සෝතාපන්න ඵලයෙන් සකු르දාගාමි ඵලයෙන් අනාගාමි ඵලයෙන් යම්කිසි ආර්ය බලාපොරොත්තු වෙන්නේ මොනවද? නිරෝධය, පිරිනිවන් පෑම. අර බේත් දීපුවා, දැන් බේත් දීවා, දැන් හොඳයි කියලා එහෙම සෑයීමට පත් වෙන්නේ නැයි. සනීප වෙලා නැහැ. ප්‍රශ්නේ විසඳිලා නැහැ. කෙලෙස් නිරෝධ වෙලා නැහැ. එහෙනම් සෝතාපන්න වෙනා සකු르දාගාමි වෙනා අනාගාමී වෙන කෙනා කවදාවත් සෑයීමටපත් වෙන්නේ නැහැ. ඒත් ඔයාගේ කෙලෙස් තාම නිරෝධ වෙලා නැති නිසා එයා තව තවත් කෙලෙස් නිරෝධ කරනවා, මාර්ගය වඩනවා. ඒ ආර්ය මාර්ගය තුල තව තවත් ගැඹුරට ගමන් කරනවා. තවත් ප්‍රඥාවන්ත කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරගෙන ඒගොල්ලන්ගේ අවවා ධනසාසන අරගෙන අඩුපාඩු නිවැරදි කරගන්න. ඇයි? එයා තම සනීප වෙලා නැහැ. යම් කිසි කෙනෙක් සෝතාපන්න වුණාම අනේ ඇති සතර පාය මිදුණා ඊට පස්සේ මොකවත් වඩන්න ඕනේ ඉතුරු ටික එමින් වඩනවා කියලා කියන්නේ එයා අර දොස්තර මාත්‍ය දෙන බේත එකවතාව බීලා බේත් බිව්වයි කියලා සෑයිමටපත් වෙච්ච කෙනා. එයා තාම සනීප වෙච්ච කෙනෙක් නෙමෙයි. එයා සනීප වෙන්නෙත් නෑ. ඇයි? එක වේත් මොහොතෙන් මේ සෑයිමටපත් වුණාම දින හතක් බොන්න තියන බේත. දින හත බිව්වට පස්සේ 8 වෙනි දිනේ තමයි එයා නිරෝගිමත් වෙන්නේ. අට්ඨපුරුෂ පුද්ගලයා කියලා කියන්නේ තුන්වෙනි පුද්ගලයා හතරවෙනි පුද්ගලයා නිරෝධ වෙච්ච කෙනෙක් නෙමෙයි. අයවෙනි පුද්ගලයා හත්වෙනි පුද්ගලයා නිරෝධ වෙච්ච කෙනෙක් නෙමෙයි. හටවෙනියා තමයි නිරෝධ වෙච්ච කෙනා. හරියක් කෙනා. ඉතුරු හත් දෙනාම මාර්ගේ යන කට්ටිය. පරිසරයේ සාක්ෂි දරනවා අපි කවුද කියන එක. අපිව දකින්නකොට මිනිස්සුත් සාක්ෂි දරනවා අපි කවුද කියන එක. ඒගොල්ලොත් දන්නවා. පුතුජනයක් ගන්නවා අපි බලන බැල්මෙන්. මේ රාගයෙන් බලන්නේ, ද්වේෂයෙන් බලන්නේ, ලෝභයෙන් බලන්නේ, මේ මා කරුණාවෙන් බලන්නේ. මේ මිනිස්සුත් ගන්න ඒ බලන බැල්මෙන්. එහෙනම් මිනිස්සුත් අපි හඳුරනවා. විශ්වේදියා බකලා අපිව අපිත් හඳුරනවා. එහෙනම් මොකටද බොරු සාතික නඩත්තු කරන්නේ? මොකටද මේ වගේ නැටුමක් අපි නටන්නේ? මුලාවෙන් වංචාවෙන් අයි අපි ජීවත් වෙන්නේ? නිවැරදි වෙන්න එපාය. පිරිසිදු වෙන්න එපාය. තථාගතයන් වහන්සේගේ බුද්ධ ශාසනය අවංක වෙන්න එපාය. නියතමානී වෙන්න එපාය. බුදුහාඳුර ඉදිරියේ නිවැරදි වෙන්න එපාය. ඇයි වෙස්වලාගෙන ඉන්නේ? මේක වෙස්වලාගෙන යන ගමනක් නෙමෙයි. පෑදිලි රූපෙන් යන ගමනක්. සෝතාපන්න කෙනා, සකෘදාගාමි කෙනා, අනාගාමි කෙනා, හරියත් කෙනා මේ ලෝකයේ කිසිම කෙනෙකුට සංගවන්න බෑ. ඇයි? හේතුව ඒ පළ හතරම තීරණය කරන්නේ විශ්වය. විශ්වය ඒක සාක්ෂි දරනවා. එයා නිතරම එයා කවුද කියන එක. ඒක දිහා දකින්නකොට අපි තුල තියෙන අඩුපාඩු වලට අනුව අපේ සිතත් සාක්ෂි දරනවා අපි කවුද කියන එක. රාගය ඇති වෙනවා. කොහොම සතියට එක සැරයක්වත් රාග සිතිවිලි එනවා? එයා රාතෙක්ද? නෑ. අනාගාමී වෙන්න පුළුවන්. හැබැයි රාත් වෙලා නෑ. ඒ රාගේ තියෙනවා තාම. රාගය, තෘෂ්ණාව මොකවත් නෑ. එහෙම දැනීමක් නෑ. මේ ලෝකෙ කිසිම දෙයකට ඇලීමක් ගැටීමක් නැහැ. එයා පිළිබඳ හැයට තැඟීමක් නැහැ. එනම් එයා නිරෝධ සමාපත්තියටපත් වෙලා. ඒ සාක්ෂිය කවුද දරන්නේ? විශ්වය. ඇසකන දිව නාසය සමසිත මේ නාම රූපات එක ගනුදෙනු කරනකොට ඒ සාක්ෂිය ඒ ආයතනයෙන් දරනවා. ඒ සතර මහා භූතයක නිර්මාණෙච්ච නාම රූප දරනවා. කවුරුත් සාතික දෙන්න ඕනේ. සාතික විවෘතව පේන්න තියෙනවා. වර්ගසදම 25000ක සාතිකයක් මේක. මහා පොළොව තමයි මේ සාතිකේ. මේ වායුගෝලය තමයි සාතිකේ. මේ මහා විශාල මේ ආපෝ ධාතුව සාතිකේ. මේ ආලෝකේ සාතිකේ. මේ සතර මහා භූතයන්ගේ සාක්ෂි දරන්නේ. අවුවට ගැටෙනවා. ප්‍රශ්නේ අනේ මේ පලාතරි උස්නයි. දැන් රාත් වෙලාද? නෑ. සීතලයි වෙවුලනවා. අනේ මේ පලාත ගැලපෙන්නේ නෑ. රාතෙද්ද? නෑ. දැන් තමන් තුලත් වතුර තියෙනවානේ. තමන්ගේ හැදුලෙත් ඔක්කොම තෙතයිනේ. ඒතර ඒකත් අයින් කළා වේලන් දෙපාය. ගිනි අඟුරු ටිකක් දාලා ඒව රස් කරලා ඔක්කොම වේල ගන්න දෙපාය. බඩ හැදුලේ කවුරු බඩවල් වේලලා නැහැ. ඇඟේ තෙත තියෙනවට කැමති නැහැ. එළියේ තෙත තියෙනවට අකමැති. එයා තමයි යථාර්ථය දන්නේ. ඇඟ රත් වෙලා නැද්ද? ඇඟේ තුෂ්ණක් තියෙනවානේ. උෂ්ණට අකමැති නම් හැඟත් සම්පූර්ණ සීතල කරන්න දෙපාය. ඒතර මැරෙනවානේ. ඇඟේ උණුසුමට කැමති. හැබැයි වායු වල උණුසුමට කැමති නෑ. එයා තාම නිරෝධ වෙලා නෑ. යථාර්ථය දන්නේ නෑ. ඒ රත්නය, ඒ අවුව සාක්ෂි දරන අය කවුද කියන එක? ආයි මේකට මීටර සාතිකයක් දෙන්න ඕනේ නෑ කවුරුත්. ස්වභාව ධර්මය සාක්ෂි කියනවා. එයා කවුද? එයා නිරෝධ වෙලාද නැද්ද? තාම මාර්ගේ ඉන්නවද? කොතන දෙන්නේ? ඔක්කොම සාතික ටික ඒකේ තියෙනවා. නිතරම විශ්වයෙන් බලන්න ඕනේ. විශ්වයෙන් ආන්න ඕනේ. තමන් කොතන දෙන්නේ? කොතනද යන්නේ? කොතනද වැරදිලා තින්නේ? මොනවද අදන්න තියෙන්නේ? මොනවද නිවැරදි වෙලා තින්නේ? විශ්වයෙන් දැනගන්න ඕනේ ඒවා. තථාගත ගෞතමයන් වහන්සේගේ ධර්මයේ කටපාඩම් කරන එකක් නෙමෙයි. මතක තියාගන්න එකක් නෙමෙයි. මේක ජීවත් වෙන එකක්. මේක ප්‍රායෝගික එකක්. මේක පුරුදු කරලා තමන්ගේ දැනුමට ගැළපෙන විදිහට අවබෝධ කරගන්න එකක්. අවබෝධ වෙච්ච කට්ටිය මේක කියන්නත් බෑ. කියන කට්ටියට තමන්ට අවබෝධ වෙච්ච දේ කියන්නත් බෑ. තම තමන්ගේ අවබෝධයට තම තමන්ට ප්‍රත්‍යක්ෂ වෙන එක. අවබෝධෙච්ච කට්ටිය කියනවා අද ඒ අවබෝධය නෙමෙයි කියන්නේ. කියන්න බෑ. ඒකට වචන නෑ. ඒමක තේරුම් ගන්නත් බෑ. මේ කියන හැම එකක් තුළ මේ ඒ දෝෂය තියෙනවා. හරියටම මට වැටෙන දේ මට කියන්න වචන නැහැ. භාෂාවක් නැහැ. කිව්වොත් වෙන එකක් කියවෙන්නේ. ඇයින කෙනාට තේක කියලා නැහැ. එයාගේ දැනුමට ප්‍රඥාවට වෙන එකක් වැටෙන්නේ. වෙන එකක් තේරෙන්නේ. තථාගතයන් වහන්සේගේ ධර්මයේ දේශනා කරන්න බෑ ලෝකේ කාටවත්. ඒ නිසා ඒකට මාර්ගය පෙන්වන්න විතරයි පුළුවන්. මෙන්න මෙහෙම කරන්න, මෙහෙම වඩන්න. එහෙම කියනකොට අපිට තේරෙන එක නෙමෙයි යාට තේරෙන. යාට වෙන එකක් තේරෙන්නේ. එයාගේ ප්‍රඥාවට ගැළපෙන එකක්. එයාගේ පාරමිතාවට තේරෙන එකක් එයාට තේරෙනවා. ඒක තුලින් යා නිරෝධ වෙනවා. නිරෝධ සමාපත්තිය කියන එක එකයි. හැබැයි හැමෝටම නිරෝධ සමාපත්තිය කියලා තියෙන්නේ එකම ක්‍රමයකද නැහැ. සම්මාදිට්ඨියම දහසක් මණ්ඩල සම්මාදිට්ඨිනා සකු르දාගාමි දහසක් මණ්ඩල සකු르දාගාමි වෙන්න එපාය. දහසක් මණ්ඩල අනාගාමි වෙන්න එපාය. දහසක් මණ්ඩල අරියත් වෙන්න එපාය. එහෙනම් එක එකන රාත් වෙලා තියෙන එක එක ක්‍රමයට දැකලා ඇහිලා දැනිලා තේරිලා වැඩිලා ඇඟිලා එහෙමයි අවිල්ලා තින්නේ. ක්‍රම වෙනස්. ඒ සාක්ෂිය විශ්වයේ තියෙනවා. විශ්යෙන් ගන්න ඕනේ. හැමදේම පරික්ෂා කරන්න ඕනේ. දවස ගානේ පැය 24න් 24ට තමන්ව පරික්ෂා කරන්න ඕනේ. තමන්ගේ දුර්වලකම් තේරුම් ගන්න ඕනේ. නිවැරදි කරන්න ඕනේ. නිතරම මේ බලනකොට අනේ මේ ගාට වතුර දාන්න එතන. එතන මේ ගස් වලට වතුර දාන්න ඇයි? තමන්ගේ දරුවට කවනවා, ගිරව් පෙන්න කවනවා, කපුට පෙන්න කවනවා, ටැංකිය මාළු පෙන්න කවනවා, හිඟන්නට බත් ටිකක් දෙන්න. මොකද මේ කරුණාව? එහෙම දහනයක් ලෝකෙ කොහෙවත් නෑ. ඒ සාක්ෂියක් එදරන්නේ තමන්ගේ ආත්මార్థකාමිත්වය, තමන්ගේ බැඳීම, තමන්ගේ මිත්‍යාව, තමන්ගේ ලෙංගතුකම. ඒවා සාක්ෂිනේ දරන්නේ. තමන්ගේ දරුවා නාවල පිරිසිදු කරනවා. අර පාරවල් වල වැටලෙන දරුවගෙන සතපාක ගඩම් ගන්න අල්ලන්නවත් කැමති නැහැ. එහෙනම් සංසාරේ අම්මෙත් තාත්තෙක් කළා නැති කෙනෙක් නෑ, දරුවෙක් වෙච්ච නැති කෙනෙක් නෑ. එහෙනම් ඇයි ඒ දරුවා තමන්ගේ දරුවා වගේ දැක්කේ නැත්තේ? පාරේ වැටලෙන රයින්සක දුප්පත් මිනිසයා තමන්ගේ තාත්තා වගේ අම්මා වගේ දැක්කේ නැත්තේ ඇයි? අන්න සාක්ෂි දරනවා මෙයා තාම මිත්‍යා කියලා. හේතුඵල ධර්මෙන් ලෝකේ දකින්නේ නෑ. සම්මාදිට්ඨිය නැහැ. සාක්ෂි දරනවා, රිංගන්න සාක්ෂි දරනවා. අපේ මනස කොතනද තියෙන්නේ කියලා අපට තේරුම් ගන්න හොඳ අවස්ථාවක් එයි ගන්න. මේ ලෝකේ අපි ඔක්කොම ඉගන්න තමයි හඳුරු. තපස්වරු ගුණධර්ම සිඟා කනවා. පුතුජනයා සැප සම්පත් සිඟා කනවා. ඉගන්න කැමටික සිඟා කනවා. එනම් මේ ලෝකේ දන් දෙන අය තිඟා කනවා. මොකද ඒගොල්ලෝ ඉඟා කන්නේ පිංගිඟා කනවා. මල්ලාසන අදලා, චෛත්‍ය අදලා, වේර විහාර අදලා, අටපිරිකර පූජා කළා, කුසල්ලිඟා කනවා, පිංගිඟා කනවා. එනම් පිංකම් කරන කට්ටිය සිඟමනේ යනවා. තපස්වරු ගුණධර්ම පාරමී සිඟමනේ යනවා. ඉඟන්නෝ පාරවල් වල තුන් වේලට කෑම ඉඟා කනවා. මේ ලෝකේ අපි ඔක්කොම සිඟමන් තමයි ඉන්නන්නේ. එනම් හර සිඟමනා විතර කියලා දකින්නේ ඇයි? නිවැරදි දැක්ම නැ, සම්මාදිට්ඨිය නැ, අර සාක්ෂිය එතන තියෙනවා. ඒ සිඟන්න සාක්ෂි දරන සම්මාදිට්ඨිය නැ මේ පොසතා. ධනේ විතරයි තියෙන්නේ. දුප්පත් අය ධනේ සිඟමනේ යනවා. ඒකනේ එකතු කරන්නේ. ධනේ සිඟමන් කරනවා. පොසත් අය පින් සිඟමනේ යනවා. ඒ නිසා තමයි ඒගොල්ලෝ දන් දෙන්නේ. මනෝර ඔක්කොම ඉඟන්නෝ. පොසතුන් ඉඟා කරනවා පින්. පෝසතුන් ඉඟා කරනවා කුසල්. දුප්පතුන් ඉඟා කරනවා ධනය, සප සම්පන්. බලනකොට මේ ලෝකෙ ඔක්කොම ඉඟන්නු තමයි ඉන්නේ. පෝසතුන් කවුරුත් නැහැ. පෝසතුන් ඉන්නේ සෝවම් සකු르දාගාමි අනාගාමි හරියත් මේ රාතුන් වහන්සේලා තමයි මේ ලෝකෙ තියෙන පෝසතුන්. ඇයි ඉඟමනේ යන්නේ? සෑයිමටපත් වෙලා. හැලීමක් නැහැ, ගැටීමක් නැහැ, බලාපොරොත්තුවක් නැහැ. පෝසතට බලාපොරොත්තු නැද්ද? දිව්‍ය ලෝක යන බලාපොරොත්තු නැද්ද? පින් බලාපොරොත්තු නැද්ද? කුසල් බලාපොරොත්තු නැහැ. එයා තාම හිඟමනේ යනවා. දුප්පතා ගෙවල් බලාපොරොත්තු නැ යානවන බලාපොරොත්තු වෙනවා. සප සම්පත් බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ එයාත් හිඟමනේ යනවා. එයාත් ඉල්ලනවා. මෙයාත් ඉල්ලනවා. රාතන් වහන්සේ මේ ලෝකෙ මොකවත් ඉල්ලන්නේ නැහැ. සල්ලි දෙන්නද එපා. ස්වාමීනි සේනාසනේ අනේ එපා. සරප්පු දෙකක් ඕන්නේ නැහැ. සිවුරු පිරිකර තියෙන එක ඇති. බලාපොරොත්තු නැහැ මොකවත් ගන්න නැහැ. මොකවත් ඉල්ලන්නේ නැහැ. එහෙනම් ඉඟමනේ යන්නේ. උන්වහන්සේ විතරලු මේ ලෝකෙ පෝසත්ම කෙනා. සර්ව සම්පූර්ණ වෙච්ච කෙනා. ලෝකෙ ඉන්න එකම එක පෝසතා හරියතුන් වහන්සේ. අනිත් ඔක්කොම ඉඟා කරනවා. ධනේ තින එක හැමදාම ගිහලා ඉඟා කන්නේ පිං. හොඳ මාර්ගඵල ලැබින්ද දීලා ඉඟා කරනවා පිං. ඉඟා කරනවා කුසල්. අර මිනිස්සයා ගෙවල් දොරවල් යාන වාහන ඉඟා කරනවා. එහෙනම් මේ ලෝකේ පෝසත් දුප්පත් කියන ඔක්කොම ඉඟන්නෝ. මාර්ගඵල ලැබින් විතරයි මේ ලෝකේ පෝසත්. එහෙනම් කවදාරි දවසක අපි සර්ව සම්පූර්ණ සම්පත් වලින් පෝසතෙක් වෙන්න ඕන නම් රාත්‍රලා නිරෝධ සමාපත්තියටපත් වෙන්න ඕනේ. ලෝකේ කිසිම දෙයක් බලාපොරොත්තු නොවන විදියට, කිසිම දෙයක් ඉඟා කන් නැති විදියට අපේ සිත හැදෙන්න ඕනේ. එදාට තමයි අපි පෝසත්. එදාට පෝසත් තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ ගොඩක් පෝසත්. ඇයි ඒගොල්ල කිසිම දෙයක් ඉඟා කන් නැහැ. පින් ඉඟා කන් නැහැ, කුසල් ඉඟා කන් නැහැ, ගෙවල් දොරවල් ඉඟා කන් නැහැ. යානවානිගා කන්න ඒ නිසා ගොල ගොඩා පෝසන්. පැවත්මට සැපයට ඒවා ඉඟා කනවනම් එයා කොච්චරවත්කම් තිබුණත් කොච්චර දුප්පත්ිනත් ඒ ඔක්කොම සිංගමනේ යන කට්ටිය තමයි. එක තාපසයෙක් මේ සිංගමන් ඉල්ලාගෙන යනකොට දැමිනියෙක් රොටියක් අරගෙන පූජා කරන්න ඇවිල්ලා ඒ තාපසයාට දෙන්න අතට අරගෙන නැවත එයාගේ පාත්‍රයට තිබ්බලු. තියලවලු තාපසතුමනි ඉඟා කන්නේ ඇයි කියලා අවුලා. hina vela kiwalu mæniyeni mama neme inga kanne mage badaginna badaginna inga kanne mata mukud denna epa badaginnata monara thiyenona denna kiyala e rotiye dila wendala e tatiya dunnalu kiwalu meka oya tiya ganna eka kanna ba kanna puluwa eka mata ambuna man meka kannam puluwanna oya meka ka ganna kiyala giyalu balanda monataram havabodhen hitiyada kiyala තාපසයා ඒ තරම් දැනුමින් ඉන්නවා. එහෙනම් මුනිවරයා ඍෂිවරයා ඊට වඩා ශ්‍රේෂ්ඨ වෙන්න එපාය. සෝතාපන්න කෙනා මේ ලෝකේ කිසිම දෙයක් ඇලෙන්නේ නැහැ, ගැටෙන්නේ නැහැ. කම්පා වෙන්නේ අටලෝ දාමට කම්පා වෙන්නේ නැහැ. එහෙනම් සකෘදාගාමි අනාගාමි හරියත් මොනතරම් ශ්‍රේෂ්ඨද? මේ මාපලෝට දරා ගන්න බෑ ඒ ಗುಣ. එහෙනම් අපේ සම්මාදිට්ඨිය අද ලෝකෙට ප්‍රශ්නයක් වෙලා. අපේ රාත්බෝධිය මුළු ශාසනයටම ප්‍රශ්නයක් වෙලා. එහෙනම් මේක කොහොමද ගුණයක් වෙන්නේ? ඵලයක් වෙන්නේ? ප්‍රශ්න නිරෝධ වුණත් නේද ඵලය? ප්‍රශ්න ඇති වෙනවා නේද ඵලයක් වෙන්නේ කොහොමද? වැරදිලා. අපිට වැරදිලා. අපි හිතාගෙන ඉන්න දේවල් නෙමෙයි තියෙන්නේ. අපි නොහිතපු දේවල් නිවැරදි කරගන්න ඕනේ. ඉක්මනට වඩන්න ඕනේ. ඉක්මනට වඩනවායි කියලා කියන්නේ මේ කලබලයට වඩනව නෙමෙයි, සෑල්ලුවෙන් වඩනවා, විවේකයෙන් වඩනවා, හරියට කෙලෙස් අවබෝධ කරගෙන නිරෝධ කරනවා, ක්‍රමානුකූලව කෙලස් ටික දුරු කරනවා. එතකොට සිත නිවිලම යනවා. මිනිසත් භවය සෝවාන් වෙන්න නෙමෙයි, දිව්‍ය ලෝක යන්න නෙමෙයි, මිනිසත් භවය පිරිනිවන් පාන්න. මිනිසත් භවය සමානයි පිරිනිවන් පෑම. පිරිනිවන් පෑම සමානයි මිනිසත් භවය. ඒමයි සමීකරණේ තියෙන්නේ. මිනිසත් භවය සමානයි සෝතාපන්න කියලා කිසිම පොතක නැහැ. එහෙම එකක් නැහැ. මිනිසත් භවය සමානයි දිවි ලෝක සප සම්පත්. එහෙම එකක් නැහැ ලෝකේ. බුදුවරු කවදාවත් දිවි ලෝක යන්න බණ කියන්නේත් නැහැ. බුදුවරු කවදාවත් නැවතිපදෙන්න බණ කියන්නේත් නැහැ. බුදුවරු බණ කියන්නේ දුක නිවෙන්න. එහෙනම් බුදුවරු කියන්නේ නිරෝධ සමාපත්තියට. අපි බෞද්ධයෝ නම් අපි තථාගතයන් වහන්සේ සරණ යනවා නම් අපේ අවසාන ඉලක්කය තියෙන්න ඕනේ. අපේ අවසාන දිනුම් කණුව තියෙන්න ඕනේ නිරෝධ සමාපත්තියට. සෝතාපන්න වලට නෙමෙයි. යාමේ තාවතිස්සේ තෞතිසාවට නෙමෙයි අපේ ඉලක්කය තියෙන්න ඕනේ. අපේ ඉලක්කය තියෙන්න ඕනේ නිරෝධ සමාපත්තියට. එතකොටයි මට ගාම්භීරව කියන්න පුළුවන් මම බෞද්ධයෙක්. මම තථාගත ගෞතමයන් වහන්සේගේ සරණ යන සරණාගතිය කියලා කියන්න පුළුවන් මගේ අවසාන ඉලක්කය නිරෝධ සමාපත්තිය නම්. දිව්‍ය ලෝක යන්න නම් මගේ අවසාන ඉලක්කය පින්කම් නම්. මට අවසාන ඉලක්කය සැප විඳින්න නම්. මගේ අවසාන ඉලක්කේ සෝතාපන්න වෙලා ඔහොම නැවතිලා ඉන්නනම් මම බෞද්ධයෙකුත් නෙමෙයි, මම බුදුන් සරණ යන්නෙත් නෑ. ඇයි බුදුවරු එහෙම බණ කියලා නෑ? බුදුවරු දුක නිවන්න විතරයි බණ කියන්නේ. දුක නිවන කියන්නේ රාහත් වෙනවා කියන එක. එහෙනම් බුදුදහමටත් බුදුහාඳුරන්ටත් පටහැනි ඒ කියන කතාව. තෙරුවන් සරණයි.